ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ජානකද සිල්වා මහත්මාගේ නිවසෙහි අද දින ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. සිදගලා වූ පින්කමෙහි වැදගත්කම පිළිබඳව කල්පනා කරලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න තියෙන අවස්ථාව. ජානකද සිල්වා මහත්මාත් ඒ වගේම ආදරණීය දරුවන් වන ඒශාන් පුතුණුවන්, ඒ වගේම ශානන් ශරන් කියන දියණවරුන් මූලිකත්වයේ අරගෙන ඒ ආදරණීය ස්වාමි දියණියට, ආදරණීය මෑණියන්ට, කොමුදු නෝනට ආශිර්වාද පිණිස සිදු කරපු උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන සිදු කරපු මේ පින්කමයි ඉතාම ලස්සනට මේ සිදු කරලා නිමාවටපත් වුනේ. ඉතින් මං හිතන්නේ අද දින කළා වූ මේ පින්කම ඔබතුමියට ලබන අවුරුද්දේ උපන්දිනේ වෙනකම්ම හිතලා ඉතින් සතුට ඇති කරගන්න පුළුවන් පින්කමකෝ අද දින මේ සිද්ධ කළේ. ඉතින් මේ නිවසට ආවහම මේ නිවසින් ඔබ දෙස බලන විට අපට ඉතාම පැහැදිලි කාරණයක් තමයි ඔබ ඉතාම පින් කරපු අය, සසර හුඟක් පින් කරපු අය, ඒ වගේ මේ පින සහිතව ජීවත් වෙන අය, ඒ වගේ මේ පින දිනෙන් දිනම දිනු කරගන්නට උත්සාහ දරන පිරිසක් විදියටයි අප දකින්නේ. ඉතින් අප මේ වගේ වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාව ලැබුවේ සසර හුඟක් පින් කරලා, අන්නේ පින් කර ලබා ගත්තා වූ මනුෂ්‍ය ජීවිතෙන් අප ලබන උපරිම ඵලය තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විශේෂෙහි මේ සම්බුද්ධ ශාසනය තුල හැකිතාක් දුරට දාන ආදී පින් දහම් සිදු කරගන්න පුළුවන් නම්, ඒ වගේම අපේ හිත උපරිම ලෙස පිරිසිදුව තියාගන්න පුළුවන් නම්, ඒක තමයි අපි මේ ජීවිතෙන් ලබපු ඉහළම ඵලය ප්‍රයෝජනෙ බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම උපන් දිනයක වෙන අවස්ථාවකදී අපි සුභ ප්‍රාර්ථනා කරනවා, බ්ලෙසින්ස් කරනවා. බොහෝ විට අපිට හිතෙන්නේ අපි පිටින් බ්ලෙසින් ලබා ගන්නවා කියලා. ඇත්තම පිටස්තර අය අපට උදව් කිරීමයි කරන්නේ. ඒ බ්ලෙසින්ස් නැත්තම් ආශිර්වාදයන් අපාපමයි අපේ සිත තුළ ඇති කර ගන්නට ඕන. ඒ ආශිර්වාදයේ ඒ බ්ලෙසින්ස් ලබා ගන්න නම් අප කළ යුතු ප්‍රධාන දේ තමයි අපේ හිත හොඳට පිරිසිදුව තියාගන්නට ඕන. හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දුරු කළා, ඒ වගේම වෙන් වෙලා හිත පිරිසිදුව තබාගත් තරමට තමයි අපට නියම ආශිර්වාදය සැලසෙන්නේ. අන්නේ ආශිර්වාදයම තමයි ඇත්තම සැබෑ ලෙසම උපන් දිනය සමරන්න අපට උපකාරී වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාට දානය පූජා කිරීම ඔබේ ජීවිතේ ලොකු භාග්‍යයක් කොට සැලකන්න. අනුත්තරම් පුණ්‍යක්ෙත්තන් ලෝකස්සය කියපු ආකාරයට ලෝකයාගේ අනුත්තර පුණ්‍යශේත්‍රය විදිහට දේශනා කළේ ස්වාමීන් වහන්සේලා. ඉතින් ඔබ දන්නවා ලෝකේ බොහෝ රටවල මේ වගේ කාලයක රෝගාතුර වලට පත් වෙලා ඉන්න පිරිසක් ඉන්න අවස්ථාවක ඔබට ඔබ උපන් දිනෙන් මෞබ්‍යමෙන් බොහෝ දුර බැහැර රටක හිටියත් ඔබේ නිවසේ මේ වගේ ස්වාමීන් වහන්සේලා වැඩමවලා, ගේ පුරාම ස්වාමීන් වහන්සේලා වඩා හිඳුවලා, ඔබට ඔබේ දෑතින් මේ වගේ දානයක් පූජා කරන්න ලැබීමෙන්ම ඒ ඔබේ පින හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒකෙන් ඔබේ හිතේ මානසික සතුට දින වෙන විතරක් නෙවෙයි, ඒ සිතේ ප්‍රසාදය කායික නිරෝගී භාවය ලබන්න, දිගහසිරි ලබන්න හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ ජීවත් වන ආදරණීය මෑණියන් ඇතුළු ඥාතීන්ට ආශිර්වාද කරන්නටත්, මියගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් මේක හොඳම අවස්ථාවක් විදියට සලසන්නට පුළුවන්. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට දානීය පූජා කිරීමෙන් අප ලබන ප්‍රධානතම ආනිසංසයක් තමයි ධර්ම ශ්‍රවණය කරන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි අපේ ජීවිත වඩාත් මිහළ තලයකට පත් කරගන්නට අපට පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 දේශනා කරපු ධර්මයේ දිහා බලනට පේන දේ තමයි එක පැත්තකින් උන්වහන්සේ ධර්ම දේශනා කළේ සුගතිගාමී වෙන මාර්ගය පහදා දෙන්න, කර්මඵල විශ්වාසය පිළිබඳව අවබෝධයෙන් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා නම් අපට සුගතිය ලබා ගන්නට ඒක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ මොහොතේම අපට දුකෙන් නිදහස් වෙන විදියට උන්වහන්සේ හේතුඵල ධම සහිතව තවත් ප්‍රතිපදාවක් දේශනා කළා, මොක්ෂ මාර්ගය කියලා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා දිනු කර ගැනීම. The members of the Mahasangha, friends in Dhamma, at this moment you are doing a very special meritorious act, offering dana to the Mahasangha. According to Buddhism, there are three meritorious deeds that we do. What they are? They are dana, sila and bhavana. Dana means practicing generosity. Sila means virtue or moral conduct, discipline. Bhavana means meditation or mental culture. These are the main meritorious deeds that we do. Whatever we do in the name of Buddhism, that we purify our mind. This is the main doctrine in Buddhism. Sacitta pariyodhapanam, purifying one's mind. Why do we need to purify our mind? What is the reason that Buddha has explained to purify our mind? Whenever our mind is polluted with negative thoughts, at the moment we have no real happiness. Even though we are well educated, even though we are very rich, even though our physical appearance is very beautiful, if our mind is polluted with anger, greed and delusion, at the moment actually we have no real happiness. That is why we need to purify our mind. Here it is very important to understand what are the negative thoughts that disturb our peace of mind. There are three unwholesome mental states that disturb our peace of mind. They are greed, anger and delusion. Buddhism explains the way how we overcome these negative thoughts from our mind. Why do we need to overcome these negative emotions? That Buddhism says, our happiness completely depends on purifying our mind. Usually we think that if we are well educated, we are happy. Actually that is not true. Our happiness completely depends on purifying our mind from negative thoughts, from greed, anger and delusion. For that, Buddhism has explained three doctrines, three qualities that we can practice to overcome these negative thoughts from our mind. They are, one of them is practicing generosity. Practicing generosity helps us to overcome greed, attachment or covetousness. The second quality is that practicing loving kindness meditation, contemplating on that, may all beings be well, happy and peaceful. If you practice metta meditation, loving kindness meditation again and again, as the result of practicing loving kindness meditation, when we meet a person, we can think that person like our son or daughter. For example, now you have a child here in your daycare center. Yeah. Actually, when you see that kid, you think that like your own son. Then you have no greed, no anger, no jealousy at the moment. If we can see all the people in this world like that, actually this is the way how we can overcome our greed, jealousy, anger and delusion. That is why practicing loving kindness is highly appreciated in Buddhism for our inner peace. Buddha says very clearly, yantan santam padang abhisamecha sabbe satta bhavantu sukhitatta. He who wishes to attain the peace of mind should have to practice loving kindness meditation, contemplating on that, may all beings be well, happy and peaceful. Okay, our happiness depends on the duration of practicing loving kindness meditation. You can check whether you are happy and count in your duration of loving kindness meditation. This is one of the signs that we are on the path of liberation. This is the one of the signs that we are on the path of happiness, practicing loving kindness meditation. On the other thing, Buddhism has explained the way how we overcome ignorance or delusion completely. This is the very important thing. Buddhism explains very high quality that we can develop in our life. That is wisdom. Wisdom is the gem of men. Wisdom is the gem of all persons. What is the wisdom? What is the ignorance? When we are going to understand wisdom, first of all, we should understand ignorance. Our fortunate, our skillfulness completely depends on understanding the ignorance and delusion. What is the ignorance? When we see something, we think that what we see is that in outside at the moment. This is the delusion. Sometimes you are confused. When you look at something, you think that at the moment I experience something. Actually, that is not true. The truth is that when we experience something, when we see something, when we hear something, when we smell something, the very first experience has already ceased. When we recognize something, we experience everything not through our eye consciousness, but through our mind consciousness. If we are able to understand, when we see something at the moment, the very first experience has already ceased. Now I understand these material things through my mind consciousness. This is the nature of the wisdom. If we have this understanding, we don't depend on outside persons and materials. We completely depend on inside. This is the inside meditation, vipassana bhavana. For that, we have to practice mindfulness. Mindfulness is the best friend. What is the mindfulness? Being aware of our body and mind. Or we take care of our body and mind. Especially we take care of our mind. Being aware of the present moment, if we can reflect on the mind at the moment, it means we always see that our entire life is the present moment. The present moment is impermanent. That present moment didn't come to the present from the past. The present moment will not go to future from the present. The present moment, every moment arises and ceases. And also we understand the entire world through our mind. Whenever our mind is fixed in outside material things and persons, it means we are in the samsaric circle. We are in suffering. Why is that? We have to suffer when we are going to old age, sicknesses and death. Bodhisattva explains the way how we overcome the suffering of aging, sickness and death. Whenever our mind is fixed in material persons and materials, it means we are having suffering of decay, sickness and death. Whenever we look at inside, reflecting on impermanence, it means we don't depend on anything or anyone outside. It means we have overcome suffering. This is the path Buddha has explained. We do everything. We take care of our children. We practice generosity. We take care of our parents. We help others. By doing these activities, developing our spirituality, we gain some results. Longevity, good complexion, and health. Having these results, finally we should focus our mind completely on concentration and insight meditation. The highest qualities that we can practice in this life are that practicing concentration and insight meditation. Buddha says, as a wise person, the highest qualities that we can practice are that concentration and insight meditation. Our wealth is that you believe the duration of the concentration and insight meditation. This is our skillfulness. This is our property. This is our wealth. This is our success. This is our GPA, grade point average. This is our IQ, emotional quotient. This is our EI, emotional intelligence. Finally, we have to do only one thing, reflecting on impermanence of our mind. Our entire life is our mind. Our mind is that the present moment. If you are able to succeed the present moment, reflecting on impermanence, practice mindfulness, then we can succeed our entire life. It means we don't depend on anything or anyone outside. This is the liberation. This is the emancipation. This is the freedom. This is the enlightenment that Buddha explained. By doing these activities, acquiring positive thoughts in our mind, having some results such as good health, longevity, and having good friends, finally, we have to dedicate our entire life for our spiritual life. We were born in this world for this spiritual goal. I think at this moment, all of you gathered here for a special meritorious activity, you can be happy and you have acquired positive energy as blessings. You know, Buddha says, practicing generosity is a supreme blessing. And also, helping our parents is a supreme blessing. Seeing monks is a supreme blessing. Gratitude is a supreme blessing. And virtue is a supreme blessing. At this moment, you have done a lot of supreme blessings, purifying your mind. As the result of these activities, I wish you all the best, especially as monks we bless Mrs. Kumudo and other persons who are celebrating their birthdays. May you be well, happy and peaceful, especially may your all spiritual goals meet with success. Finally, may all of us attain the final bliss of liberation. හොඳයි පින්නතුනි, අද දින ජානක මහත්මයාගේ මේ නිවසේහි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන දානමය පින්කම ඉතාම ලස්සනට සිද්ධ කරන මාඩපත් එක් අවස්ථාව. ඉතින් පින්කමට සහභාගී වන ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න, ඔබේම නිවසේ, ඔබේම දෑතින්, ඔබේම උපන්දිනය වෙනුවෙන්, ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් කළා වූ පින්කමක්සේ කියලා හිතලා සතුටටපත් වෙන්න. ඉතින් ඔබේ දෑතින් මේ දානය පූජා කළේ මහා සංඝරත්නයට. ඒ සරුවත් මොගලන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබ මේ දානය පූජා කළේ කියන බලවත් ශ්‍රද්ධාව ඇති කරගන්න. පින්වතුනි, මේක සරල පින්කමක් නෙවෙයි. මේක මේ සම්බුද්ධ ශාසනය කරන්න පුළුවන් ඉහළම පින්කමක්. අපි දැක්ක ජානක මහත්මයා අර පොඩි ළමයෙක් අද්දෙක් එකතු කරලා මේ ස්වාමීන් වහන්සේට වැඳෙව්වනේ. ඇත්තෙම ඔබ දන්නවද, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ළමයෙක් දවස් 7න් මරණයටපත් වෙන හිටියේ. මේ දවස් 7න් මියන් හිටිය ළමයට ස්වාමීන් වහන්සේලා වැඩමවලා දවස් 7ක් පිරිත් කියලා මේ ළමයාගේ දෑත එකතු කරලා ධන ගහලා ස්වාමීන් වහන්සේලට වැඳෙව්වා. ඔබ දන්නවද ඒකෙන් ලැබිට ආනිසංසය? අර දවස් 7න් මියන් හිටිය ළමයා අවුරුදු 120ක් ජීවත් වුණා. ඒ නිසා අර දරුවගේ අද්දෙක් එකතු කරලා වැඳවීම හිතන්නේම සරල දෙයක් කියලා. ඇතැමිට ඒ දරුවට අවුරුදු කාලයක්, ඇතැමිට අනතුරක් තිබුණත් ඒ අනතුරෙන් බේරිලා ඒ දරුවා බොහෝ කලක් ජීවත් වෙන්නට ඒ අධ්‍යක්ෂක එකතු කරලා වැඳලා ඒ දරුවා හිත සතුරු වීම ප්‍රමාණවත්. ඉතින් ඒ ඉතාම සරල උදාහරණයක් අපි කිව්වේ. ඉතින් මේ දානෙට සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ම ඔබේම ගෙදර දානේ වගේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ස්වාමින් වහන්සේට දානය පූජා කළා. ඉතින් මේ පින්කම ගැන නැවත වතාවක් ඔබ පින්කමක් කරනකම්ම මේ පින්කම ගැන හිත හිත සතුරු වෙන්න. ඉතින් කොමුද නොවනට ඊළඟ අවුරුද්දේ උපන් දිනේ වෙනකම්ම මේ ගෙදර ඉන්න හැම වෙලාවෙම කල්පනා කරන්න මගේ උපන්දින දවසේ තමන්ගේ යාළුවෝ හිතමිත්‍රාදීන් කවුරුත් ඒක රාශිය කරගෙන මේ වගේ ලස්සන පින්කමක් කරා කියලා හුඟා සතුටු වෙන්න. ඒක ඔබතුමීට නිරෝගී බව ලබන්න, දිගාසිරි සම්පත් ලබන්න එක හේතුවක් වෙනවා. ඉතින් මේ පින්කම සිදු කරන්න බොහෝ දෙනෙක් උපකාර කළා. විශේෂයෙන්ම දිමුතු අක්කා, ඒ වගේම සිසර මහත්මයා, සිසර අයියා, ලතිනි නෝනැතුළු මේ බොහෝ දෙනෙක් මේ පිටුපස්සින්දගෙන උපකාර කරනවා. ඇත්තම මේක තමයි සත්පුරුෂ දහම් කියලා කියන්නේ. අපි දන්නවා සත්පුරුෂ ගුණවත් අය පිටිපස්සෙන් ඉඳගෙන අපට උදව් කරනවා. හැබැයි උදව් කරාට ඒක කැපී පෙනෙන ඉදිරියට එන්නේ නැහැ. ඒක තමයි නියම සත්පුරුෂකම කියලා කියන්නේ. ඉතින් පින්කමක් කළා අපි ඉස්මතු වෙන එක නෙවෙයි ඇත්තෙම. ඒ පින්කමක් කළා අපි කරන ක්‍රියාවයි ඉස්මතු වෙන්නට ඕන. අපේ හිතේ කුසලය වැඩි වෙන්නට ඕන. මම හිතන්නේ සිසර අයියත් දිමුතු අක්කත් බොහෝ විට ඒ කාරණේ කරනවා. බොහෝ දෙනෙකුට කල්‍යාණ මිත්‍රත්වයෙන් උපකාර කරනවා පින්කම් කරන්න. බනහන්න. ඉතින් ඒ අයගේ උපකාරයත් ඔබ සහභාගී වෙච්ච ඔබ හැම දෙනාගේම උපකාරයත් නිසා මේ පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ හුඟා සතුට ඇති කරගන්න. මේ රැස් කරගත් සියලු පින්කම් වල බලයෙන් ඔබ නමින් මියගිය ඥාතීහු, විශේෂයෙන් ජානක මහත්මයා නමින් මියගිය ආදරණීය දෙමව්පියන් ඇතුළු යම්තාක් ඥාතීන් ඔබ නමින් මියගොස් සිටිත් නම් ඒ සියලු ඥාතීහු මේ අවස්ථාවේදී තමන් සිහිපත් කරගන්න. ඒ හැමදෙනාම මේ පින්කම දැක සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාගේම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව අද උපන් දිනේ සමරන කුමුදු නොවන ඇතුළු ඒ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සැලසේවා. පින්කමට සහභාගී වුණු උදව්පකාර කළ ඔබ හැම දිනාම සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. හොඳයි පින්නතනේ හුඟක්ම සතුටට පත් වන්න අද නිවසේහි මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් මේ බොහොම ලියලි කලාපයක තියෙන මේ ප්‍රදේශෙට ඉතින් බොහොම ශාස්ත්‍රීය අවස්ථාවක් විදිහට මේ නිවස ලස්සනට ගොඩනගාගෙන තියෙන අවස්ථාවෙහි ඒ නිවස වඩාත්ම ලස්සන වුණා. බුදුරජාණන් වහන්සේ වෙනුවට ධාතු කරඬු වැඩම කළා, මේ ස්වාමීන් වහන්සේලා වැඩම කළා, බෝධින වහන්සේ නමකුත් වැඩ ඉන්නව නේද. ඉතින් ස්වාමීන් වහන්සේලා පිරින් ධර්මයේ දේශනා කළා, ධර්ම දේශනා කළා, මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන, ඒ වගේම බෝධීන් වහන්සේ මේ සියල්ලම වැඩ සිටින අවස්ථාවේදී ඔබේ නිවසේහි ඉතාම ලස්සන පින්කමක්, ඔබේ ජීවිත කාලය පුරාම සතුට වෙනට පුළුවන් පින්කමක් සිදු කරගෙන ලැබුණා කියලා කල්පනා කරන්න. ඉතින් පින්කමට සහභාගී වුණු අතීත දුන හැම දෙනෙක්වත් කල්පනා කරන්න ඔබේ නිවසේ ඔබ වෙනුවෙන්ම කළා වූ පින්කමක් සේ කියලා හිතලා වඩ වඩාත් හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. මේ උතුම් පින්කමලානිසංසෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නී චිරජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡන් වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති හිමිනාති.